संसार सारोग विनीत निमिषम संनीत सातम सुचिसार देशम संदीर कंसन तनु पलासम संलापदे सिंह पनवी विशासम ससर सरसायुर नवता निवन्वल පතක්ලෙද නිතර දිලෙන තුම් සදහම් දෙසන ලද වැටිර වඳිමි මගේ සම්බුදු මහිමි සඳ චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස චත්තාරෝ මේ ව්‍යග්ග පඤ්ච ධම්මා කුල පුත්තස්ස දිට්ඨ ධම්ම හිතාය සංවන්තන්ති දිට්ඨ ධම්ම සුඛාය කතමේ චත්තාරෝ උට්ඨාන සම්පදා ආරක්ඛ සම්පදා කල්යාණ මිත්තතා චත්තාරෝ මේ ව්‍යග්ග පඤ්ච ධම්මා කුල පුත්තස්ස සම්පරාය හිතාය සංවන්තන්ති සම්පරාය සුඛාය කතමේ චත්තාරෝ සන්දා සම්පදා සීල සම්පදා චාග සම්පදා සංඥා සම්පදාති ගෞරවනීය ලොකුහාමුදුරන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරත්නය අවසරයි සැනෙහවත් වාසනාවන්ත පින්තුනි 2015 වර්ෂයේ අවසාන පුරපසලසක පොහොය දවසේ උඳුවා පොහොය දවසේ සිල් සමාදන් වෙච්ච පින්තුන් උදෑන් තන සිදු කෙරෙන ධර්ම දේශනාවට හොංකන් දීමටයි බලාපොරොත්තු වන්නේ. පින්තුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියලා කියන්නේ ලෝකේ ඉතාම දීර්ඝ කාලයකට වර අහල වෙන ඉතාම දුර්ලභ සම්පන්න දෙයක්. ඒ වනයි ලෝකේ පහළ වීම දුර්ලභයි වගේම ඒ ධර්මයෙන් ශ්‍රවණය කරන්න ලැබෙන අපත් පින්තුනි වා දුර්ලභ පින්කම් කිරීමෙහි ආනිසංස විදියටයි මේ සද්ධර්ම අපි ලබලා තියෙන්නේ. එනිසා පින්නතුනි මේ ලබාගත්තා වූ දුර්ලභ මනුස්සත්ව භාවය අප වඩාත්ම ඉහළම තලයකට ගන්නට අපේ ශක්ති ප්‍රමාණයෙන් අපි ක්‍රියා කරන්න ඕන. ඒක තමයි පින්නතුනි මේ කාලේ අපි ජීවිතෙන් ගන්න ලොකුම ප්‍රයෝජනය. මුළුමහත් කල්පයක් තුළ ලෝකයේ පහළ වෙන අසිරිමත් වටිනාම දේ තමයි පින්නතුනි ලෝතර බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ සාධර්මය කියලා කියන්නේ. ඒ සාධර්මය අහන්නට ලැබිච්ච අපි පින්නතුනි වා වාසනාවන්තයි. එනිසා අපේ ජීවිතයේ කොයිතරම් අඩුපාඩු තිබුණත් කොයිතරම් කරදර කම්කටොළු තිබුණත් ඒ සියල්ලට බිඳරියෙන් පින්නතුනි සාධර්ම ශ්‍රවණය ඒ ධර්මයේ පිළිපැදීම අපේ ජීවිතයේ ඉදිරියෙන් අපි තියාගන්නට ඕන. ඒ ධර්මය අහපු ප්‍රමාණයට පින්නතුනි අපේ හිතේ තියෙන මානසික දුක් පීඩා අඩු වෙනවා. හිතට දුක් පීඩා ඇති වෙන ක්‍රමය අපේ ධර්මයෙන් තුලින් දැනගන්නවා. පින්නතුනි බණ දහම අහන්න අපේ ජීවිතවල වෙනසක් වෙන්නට ඕන. මොකක්ද ඒ වෙනස? බණ දහම අහන්න සිල් සමාදන් වෙන්න අපේ ජීවිතවල කිසියම් වෙනසක් වෙන්නට ඕන. මොකක්ද ඒ වෙනස? අපේ මනසෙන් දුක් පීඩා අඩු වෙන්නට ඕන. අපේ හිතෙන් දුක් පීඩා අඩු වෙනවද කියලා සමන් බලන්නේ කොහොමද? හා, හිතෙන් කරදර දුක් පීඩා අඩු වෙනවාද කියලා අපි බලන්නේ කොහොමද අපේ ජීවිතය තුළින්? සිල් සමාදන් වෙච්ච වාර ගන්න වැඩි වුණාමද? සිරිමාදේ ගිය වාර ගන්න වැඩි වුණාමද? හා, ගෙදර හුඟක් බඩමුට්ටු වැඩි වුණාමද? හුඟක් දානමය පින්කම් දුන්නටද? කඩන පින්කම් හුඟකට අඳගෙන වෙයි කියලාද? ඒවා පින්කම් තමයි පින්නතුනි. නමුත් මනසෙන් දුක් පීඩා කොයිතරම් දුරට අඩු වුණාද කියලා බලන්නේ පින්නතුනි තමන්ටම බලාගන්න පුළුවන්. කොහොමද ඒ බලාගන්නේ? අපේ හිතට එන ලෝභය කොයිතරම් දුරට අඩු වුණාද කියලා තමන්ටම බලාගන්න පුළුවන්. ඉස්සර තමන් යම් කිසි දෙයක් ඇහෙන් දැක්කාම කණෙන් ඇහුවාම නාසයෙන් ගඳ සුවඳ වින්දාම අපි කොයිතරම් දුරට ඒව නාස කරාද? අන්නේ ආස්තාව දැන් තමන් ගිලන ටිකෙන් ටික අඩු වෙනවාද කියලා තමන් කල්පනා කරලා බලන්න. ඉස්සර බඩමුට්ටු ගොඩ ගහගෙන යන්න තමන් කොච්චර කැමති වුණාද? ඒ කැමැත්ත දැන් අඩුවේද? ඉස්සර යම් කිසි දෙයක් දැක්කහම බඩමුට්ටුවක් හෝ වේවා, කැමක් බීමක් හෝ වේවා අමොනහම ඒව ගොඩ ගහගෙන අරගෙන යන්න කොයිතරම් කැමැත්තක් දැක්වද ඒ ගතිය තමන් ගිලන අඩුවේද කියලා බලන්න. ඒක ඇති අඩු වෙලා නැත්නම් දුක අඩු වෙනද? දුක අඩු වෙලා නැහැ. පින්කම් වන්දන වෙන පුළුවන්. නමුත් මනසේ දුක අඩු වෙලා නැහැ. ඒ වගේම පින්නතුනි හිතට අනිත්‍ය පිළිබඳව තියෙන අමනාපය. යම් කිසි කෙනෙක්ගේ ක්‍රියාවක් දිහා දැකලා යම් කිසි කෙනෙක්ගේ හැසිරීමක් දිහා දැකලා අපේ හිතේ ඇතිවන මානසික පීඩා හිතේ විරසක බව හිතේ අමනාපය කොයිතරම් දුරට අඩු වෙනවද කියලා තමම බලන්න. අන්න ඒ ගැටි අඩු වෙනනම් තමන්ගේ මානසික දුක් පීඩා ගැටි අඩු වෙනවා. ඒ කියන්නේ තමන්ට අනිත්‍ය පිළිබඳව මෛත්‍රී සහගත බව වැඩි වෙන්නට ඕන. මෛත්‍රී වැඩි වුණා කියලා කියන්නේ කෙනෙක් එක්ක මිතුරුකම වැඩි. ඒ වගේම කෙනෙක්ගේ දියුණුවට කැමති. ඒ වගේම කෙනෙක් දුකටපත් වෙනවා දකින්න අකමැති. ඒ වගේම කෙනෙක් දිනු වෙනට හුඟක් සතුටුයි. එනිසා මෛත්‍රිය දිනු වෙන කෙනාගේ ළඟ මෛත්‍රිය විතරක් නෙවෙයි. කරුණාව දිනු වෙන්න ඕන, මුදිතාව දිනු වෙන්න ඕන, උපේක්ෂාව දිනු වෙන්නට ඕන. මෙන්න මේව දිනු වුණා නම් ඔබ ගමන් කරමින් ඉන්නේ සතුට වැඩි වෙන පැත්තට. ඒ වගේම පින්නතුනි හිතේ තියෙන මොලාව මෝහය කියන එක අඩු වෙන්නට ඕන. එක ටිකක් දිගට විස්තර කරන්න ඕන කාරණා එක අපි ඉදිරියේ සාකච්ඡා කරනවා. පින්නතුනි නම් බලන්න අපේ හිතේ මානසික සතුට වැඩි වෙනවාද අඩු වෙනවාද කියලා බලන ක්‍රමය මේ. ඇතැම් විට සමහර පින්නතුන් ජීවිතේ හුඟා පින්කම් කරලා තියෙනවා. හුඟා දන් දීලා තියෙනවා, දරුවෝ හදලා තියෙනවා. ඇතැම් විට හුඟා කියලා රැකරක්ෂා කරලා තියෙනවා. ඇතැම් විට රටට සමාජයට වෘත්තියට ලොකු සේවයක් කරගත්තා ඉන්න පුළුවන්. නමුත් එහෙම වුණත් පින්නතුනි සමහර ඇත්තන්ගේ ජීවිතයේ සතුට හිතේ තියෙන සතුට වැඩි වෙලා නැහැ. සතුට එන්නේ නැහැ, අඩු වෙනවා. ඇයි මේකට හේතුව? සමහර අයත් දානමිතින්කම් කරලා තියෙනවා, ලොකෝ කටින් පින්කම් කරලා තියෙනවා, වාර ගානක් සිල්ලරන් දෙනවා. නමුත් ජීවිතේ නියම සතුට මානසික සංසිඳියාව ඇති වෙලා නැහැ. පින්තුනේ ඇයි මේකට හේතුව? ඔව්, මේ පින්කම් අපි කළා කළාට පින්තුනේ පින්කම් කරනවත් එක්කම අපේ හිතේ තෘෂ්ණා, දෘෂ්ටි, මාන වැඩි වෙනවද නැද වෙනවද? වැඩි වෙනවා. ඒ පින්කම් කරනකොට ඇතැම්මිට බඩු බාණ්ඩ අත්හැරියත් ඒ පින්කම් කරලා කීර්තියට ලොකු ආසාවක් තෘෂ්ණාවක් ඇති වෙලා මමයි පින්කම් කළේ, අපේ අහවලයි පින්කම් කළේ කිය කිය නිතර තමන් ඉස්මතු වෙන්න යනවා. දන් දීලා නමුත් තෘෂ්ණාව අඩු වෙලා නැහැ, තෘෂ්ණාව වැඩි වෙලා. ඒ වගේම දෘෂ්ටි, ආත්ම දෘෂ්ටිය සක්කාය දිට්ඨිය වැඩි වෙලා. දැන් බලන්න පිනුතුනි, පොඩි කාලේ ළමයි, දැන් පොඩි ළමෙක් මෙතෙන්ට ආවනම් ඒ පොඩි ළමයා දුවනවා, පානිනවා, සෙල්ලම් කරනවා. අපිට වඩා ඒ ළමයා හුඟක් මානසික සතුටෙන් ඉන්නේ. ඇයි ඒකට හේතුව? ඒ ළමයි කියන්නේ සක්කාය දිට්ඨිය ටිකක් අඩු වෙන එක. දැන් අපි ඇඳුම එහාට මෙහාට වෙයි, පොණ්ඩේ එහාට මෙහාට වෙයි කියලා බොහෝම කල්පනා වෙන එක මෙහන්නේ. ඒක පිළිවෙලම නැහැ. නමුත් පින්නකින් අපි නිතරම තමන් ලොකු කෙනෙක් කියලා හිතේ තියාගෙන තමයි මේ හැමදේම කරන්නේ. නමුත් පොඩි ළමෙක් තාම මේ මොනවාක්වත් හිතන්නේ නැහැ යා. එයාට ඒවා දාන්න යා සෙල්ලම් කරන්න ඕන, සෙල්ලම් කරනවා, උඩ පනිනවා, එයා හුවා සතුටින් ඉන්නේ. නමුත් අපි මෙච්චර හුවා කියගෙන කියාගෙන හුවා උපාධි තියෙනවා, ලොකු වාහනයක් යන්නේ නැන්නේ. නමුත් අපේ ළඟ මාන දික්ටි අඩු වෙලා නැහැ. නමුත් අර පොඩි ළමයි කියලා ඒව සම්පූර්ණයෙන් දුරුකල නැහැ. එයාගෙන අනුසය වශයෙන් තියෙනවා. නමුත් ඒ ළමයාගේ ළඟ සාමාන්‍ය කුඩා වයසේ දේවුණක් අඩුයි. ළමයෙකුට දෙයක් දුන්නාම උස්සගෙන යන්නේ මෙච්චර මහන්සියක් නැහැ. ළමයා අන්න බොන තියෙන දෙයක් නම් කෑම බිව ඉච්චරයි ආයේ අරගෙන යන්නේ මදහසක් නැහැ. දැන් අපිට කෑම බීමක් හම්බුනම කොහොමද? පන්සල් වල දෙන හරිම ගැටලු සමහරටනේ හාමුදුරන්ට මේ හරි අමාරු බෙහෙත ගන්න සමහර පින්කම් වලින් පස්සේ මිනිස්සු අඬ වෙනවා. කෑම බීම කන බොන විතරක් නෙමෙයි ගෙදරට අරන් යන්න සම්මනේ වැඩි වුණත්, නමුත් අර ඉන්න අනිත්‍ය ගැනම සමහර අය අපි හිතන්නේ නැහැ. අපි ඇත්තමිට ලොකෝ ධර්මකාරණා ධර්මසාරණි සාකච්ඡා කරනවා. පටි සම්පාදයේ චතුරාර්ය සත්‍ය මේ ඉතාම ඉහළ සංකල්ප අපි ධර්මශාලාවේ බොහොම ඉහළ මට්ටමේ සාකච්ඡා කරනවා. නම් පිනතුනේ සාමාන්‍ය මට්ටමේ ගුණධම් අපේ ජීවිතවලට අනවඩු වෙයි. මේ පිනතුනේ නෙවෙයි සමහර ඇත්තන්ගේ ජීවිතවල. ඒ නිසා තමයි ජීවිතේ සතුට වැඩි වෙනා නැත්තේ. එනිසා තමයි බලාපොරොත්තු වන මානසික සංසිඳියාව මේ දහම් තුළින් ගියට ලැබෙලා නැත්තේ. එනිසා පින්තුනි, අපි ළඟ පින්කම් කරන්න කරන්න තෘෂ්ණාව අඩු වෙන්නට ඕන, දෘෂ්ටි අඩු වෙන්නට ඕන, මාන්‍ය අඩු වෙන්නට ඕන. නිතරම අනිත්‍යය මැන මැන තමන් ඉස්මතු වෙන දරන උත්සාහය ටිකෙන් ටික අඩු වෙන්නට ඕන. දැන් අපි කෙනෙක් දැක්ක ගමන්ම ඒ ඇගෙන තැමිට විමසනවානේ, ඒ කොහෙන්ද ලාවේ, උපාදීම කොහොමද, උපාදී තියෙනවද, රැකියාවක් කොහොමද, හොඳ රැකියාවක්ද කළේ, ඇතැමිට පරපුර කොහොමද, මේ ওই මේව විමසලිම අපේ මනසින් අපි නිතරම අනිත් කෙනා සසඳන්න මනින්න උත්සාහයක් කරනවා. ඒ මැනීම පින්තුනේ මනසට ලොකු වෙහසක්. එනිසා අපි තේහම් කරද්දී අපි හොඳට සංවේදී වෙන්න ඕන. අපි දානමෙන් කම කළා නම්, කඩින පින්කමක් කළා නම්, සිල් ගත්තා නම්, ස්වාමීන් වහන්සේ කෙනෙකුට සැලකුවා නම්, උපස්ථාන කළා නම්, අසරණ කෙනෙකුට පිහිටුණා නම්, මේ හැම තැනකදීම පින්තුනේ අපේ ළඟ තෘෂ්ණාව අඩු වෙන්නට ඕන, දෘෂ්ටි අඩු වෙන්නට ඕන, මාන්‍ය අඩු වෙන්නට ඕන. මෙන්න මේක තමයි පින්තුනේ අප දහමෙන් ප්‍රයෝජන ගන්නවාද කියලා අපටම බලන්න පුළුවන් සලකුණ. එනිසා මේ ගැන හුඟක් අපි සංවේදී වෙන්න ඕන. අන්න ඒ දහම තුළින් පින්නතුනි අපේ ජීවිතේ ලොකු ආලෝකයක් ලැබෙනවා, ජීවිතේ සතුට වැඩි වෙනවා. අපි ජීවිතේ අනිත්‍යන දේවල් පින්නතුනි අපේ සතුට ලැබෙන්නේ අපේ රූප සම්පත්තිය හොඳින් තියෙන කන් විතරයි. අවුරුදු 35 වැඩි වුණොත් යනකම් ශරීරය එන්නම ලස්සන වෙනවා, නිරෝගීකම තියෙනවා. ඒ කාලේ තමයි අපිට බොහෝ විට ජීවිතේ සතුට කියන එක තියෙන්නේ. නමුත් 45 පණිනවත් එක්කම ටිකෙන් ටික නිරෝගී සමාධිය වෙනවා. තමන්ගින යාළුවන් ටිකෙන් ටික ඈත් වෙනවා. තමන් රැකියාවෙන් ටිකෙන් ටික විස්රාම යන ගන්නවා. රූපේ තියෙන ලක්ෂණ ටිකෙන් ටික අඩු වෙනවා. මේ අඩු වෙන අපිට බොහෝ විට මොකද වෙන්නේ? අපේ හිතේ සතුට ටිකෙන් ටික අඩු වෙනවා. මේක තමයි සාමාන්‍ය ලෝකයේ තියෙන ලක්ෂණය. නමුත් පින්තුනි, සද්ධර්මය අපේ ජීවිතයට සම්බන්ධ කරගන්නකොට තියෙන වෙනස මොකක්ද? ඒ වෙනස තමයි පින්තුනි, වයසට යන්න යන්න සතුට අඩු වෙනවද වැඩි වෙනවද? එන්න එන්නම සතුට වැඩි වෙනවා. අපි ශාරීරිකව දුර්වල වෙනවට වඩා වේගයෙන්, අපි මහලු වෙනවට වඩා වේගයෙන් අපේ සතුට වැඩි වෙනවා. මෙන්න මේක තමයි පින්තුනි ධර්මයෙන් අපට ලැබෙන ලොකුම වාසිය. ලෝකේ කොයිතරම් උගත්කමක් ලැබපු කෙනෙක් වුණත්, ලෝකේ කොයිතරම් ධනවත් කෙනෙක් වුණත්, කොයිතරම් කීර්තියක් ලැබපු කෙනෙක් වුණත්, වියපත් වෙන්න වෙන්න එයාගේ ලක්ෂණය තමයි එයාගේ සතුට එන්න එන්නම අඩු වෙනවා. නමුත් බුදුදහමින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම කාරණා අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න අපේ ජීවිතයේ ස්වභාවය මොකද? අපේ වයසට යනවට වඩා වේගෙන් අපේ මානසික සතුට එන්න එන්නම වැඩි වෙනවා. ඇයි ඒකට හේතුව? දැන් අපි විශ්වාසයේ තියලා ඉන්නේ, දැන් අපි මහත් වූ බලාපොරොත්තු තියාගෙන ඉන්නේ කුමක් ගැනද? අපේ රූපය ගැන, අපේ උගත්කම, අපේ රැකියාව, අපේ දරුවන්, අපේ ඥාතීන්, මෙන්න මේව ගැන තමයි අපි දැනට ලොකු විශ්වාසය, ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. ඒ මහත් වූ බලාපොරොත්තු තියාගෙන ඉන්න දේවල් ලක්ෂණය මොකද්ද? ඒව ටිකෙන් ටික වෙනස් වෙලා යනවා. අපේ රූපේ ටිකෙන් ටික වියපත් වෙනවා. අපේ දරුවෝ ඉගෙන කියාගෙන ටිකෙන් ටික ඈතට යනවා. අපි පරිහරණය කරන බඩමුට්ටු ටිකෙන් ටික දුර්වර්ණ වෙනවා. අපි තාම ආදරය කරපු ඥාතීන්, අපේ අම්මා තාත්ත වියපත් වෙනවා, ඈන්නේ යනවා. අපේ ඥාතීන් ටිකෙන් ටික අයින් වෙලා යනවා. ඒ විතරක් නෙවෙයි, අපි මහත් වූ විශ්වාසයන් බලාපොරොත්තුවත් තිබිට අපේ ශරීරයට මොකද වෙන්නේ? ශරීරය ටිකෙන් ටික පින්නතුනේ දුරවල වෙනවා. වයස යනවා, ටිකෙන් ටික අපට හැරමිටිය අතට එනවා. එතකොට අපි මේ දේ ගැන විශ්වාසයේ තියලා හිටියොත් මොකද වෙන්නේ? අපට අනිවාර්යයෙන්ම මානසික දුක් පීඩාවලට පත් වෙනට වෙනවා. ඒ වත්හරින නෙමෙයි මේ කියන්නේ, ඒවා අපි පරිහරණය කරන්න ඕන, ශරීරයට හොඳට සලකන්නට ඕන. නමුත් ඒව ගැන පූර්ණ විශ්වාසය තියලා හිටියොත් අපට පින්නතුනේ මානසික දුක් පීඩාවෙන් ඉන්න වෙනවා. එහෙනම් බුදුදහමෙන් අපට මොකක්ද අනුශාසනා කරන්නේ? මේ දේවල් වලට කලකන ගමන් පින්නතුනේ අපි විශේෂයෙන්ම විශ්වාසය තියන ඕන කුමක් පිළිබඳවද? අපේ හිත ගැන. අපේ හිත ගැන සම්පූර්ණ විශ්වාසය තියලා අපේ හිතට තමයි උපරිම අපි සලකන්නට ඕන. අපි කොයිතරම් දුරට අපට සලකනවාද කියන එක තීරණය වන්නේ අපේ ශරීරයට සලකන විදිහට නෙවෙයි. එහෙනම් කොහමද? අපි අපේ හිතට සලකන විදිහට. පින්වතුනි සාදුකාරයක් පවත්වන්න. නැවත වතාවක් සාදුකාරයක් පවත්වන්න. පින්වතුනි එහෙනම් අපි මානසික පීඩා අඩුව, මානසික සුවය වැඩි වෙන මඟ අපි යනවා නම් අපි කුමක්ද කරන්න ඕන? අපි භෞතික දේවල්ට සමන විශ්වාසයට වඩා අපේ හිත ගැන සමන විශ්වාසය ගැන අපි වැඩිපුර අවධානයක් යොමු කරන්න ඕන. ඒ නිසා හිතට සැලකුවා වෙන්නේ කොහොමද අපි? හිතට සැලකුවා වෙන්නේ අපි හිතට සතිමත් බව සම්මා සතිය එකතු කරවමින්. හිතට තියෙන නැවරණය තමයි සතිය. ඒ නිසා අපි යම් කිසි අවස්ථාවක සිහියෙන් හිටියනම් පින්නතුනි සම්මා සතියත් එක්ක හිටියනම් ඒ තාක් දුරට හිතට දුක් පීඩා එන්නේ නැහැ. ඒ වගේම වෙනත් කෙනෙකුට අපේ හිතේ තියෙන සතුට, හිතේ තියෙන ලස්සන, හිතේ තියෙන පැහැපත් බව, හිතේ තියෙන කුසලයේ පැහැර ගන්න බෑ. පින්නතුනි යම් කිසි වෙලාවක අපට රාගයක් ඇති වුණා නම් හිතට, යම් කිසි වෙලාවක හිතට යම් කිසි කෙනෙක් ගැන අමනාපයක්, ද්වේෂයක්, ඊර්ෂ්‍යාවක් ඇති වුණා නම් පින්නතුනි ඒ වෙලාවේ අපේ හිතේ සිහිය නැහැ, සතිමත් බව නැහැ. හොඳට මතක තියාගන්න. ඒ වගේම ඒ සිතුවිලි ඇති වෙච්ච මොහොතේ ඇත්තටම අපේ හිතේ නියම සතුටක් නැහැ. ඒ නිසා තමන්ගේ හිත ගැන පූර්ණ විශ්වාසය තියමින්, තමන්ගේ හිත ගැන සම්පූර්ණ විශ්වසනීයත්වය තියමින් හිතට සලකන්නට ඕන. හිතට සලකන්නේ කොහොමද? හිතට සම්මා සතිය එකතු කරන්න ඕන. සතිය කියලා කියන්නේ වෙනතුනේ තමන්ගේ ශරීරයට මොකද වෙන්නේ කියන එක ගැන, තමන්ගේ ශරීරයේ තමන් දැන් ඉන්න ඉරියව්ව ගැන සම්පූර්ණ අවධානයෙන් ඉන්න. ඒ වගේම තමන්ගේ හිතේ මේ මොහොතේ පහළ වෙන්නේ කොයි සිතක්ද, කොයි සිතුවිල්ලක්ද කියලා හිත ගැන සම්පූර්ණ අවධානයෙන් ඉන්න. එහෙම ඉඳගෙන ටිකක් වේගෙන් ඉහට මෙහාට ගියත් කමන්නේ, නිදිය ගත්තත් කමන්නේ, කාට හරි අවවාදයක් දුන්නත් කමන්නේ, සැරෙන් බැන්නත් කමන්නේ. මේ අවධානය තියෙනවා නම්, හැබැයි මේ අවධානය නොමැතිව කිනා වෙවි, හොඳ ලස්සන වචන කතා කරගෙන හිටියත් එයාගේ හිතේ කුසලයක් නැන්නේ වෙවි. එනිසා පින්තුනි මෙන්න මේකයි සදහම් මග, ඒ මඟෝසිය අපි ඉදිරියට යන්නට ඕන. ඒ නිසා අපේ ජීවිතය හුඟක් වටිනවා. ඒ ජීවිතය වටින්නේ පින්තුනි අපි ජීවිතේ හුඟක් ඉගෙන ගියාගෙන උපාදිනුවක් තිබට විතරක් නෙවෙයි, අපිට හුඟක් භාෂා කීයක් කතා කරන්න පුළුවන් වුණාට නෙවෙයි අපේ ජීවිතේ වටින්නේ. අපේ ජීවිතේ වටින්නේ අපි කොයිතරම් දුරට සම්මා සතිය දිනු කළේද, කොයිතරම් දුරට අපි ප්‍රඥාව දිනු කළේද, කොයිතරම් දුරට තමන් යෙදෙනදා කන්නේ වැඩ, කොයිතරම් අවධානයෙන්, කොයිතරම් සතිමත්ව ගන්නවාද කියන කාරණය විශේෂයෙන්ම පිනතුනි සිල්ගත් දවසට, අඩුම වශයෙන් සිල්ගත් දවසටවත් මේක උත්තරීම මට්ටමින් තියාගෙන උත්සාහ කරන්න. කතා කරද්දී කාම් සිහියෙන් කතා කරන්න, කෑම බීම දෙද්දී දානේ පිළිගන්නදී හොඳ සිහියෙන් ඉන්න, අනිත් එක අඩුපාඩුකම් හොයන්නේ අනේ වෙලාට. ඒ වගේම තමන්ට යන්ත දෙයක් පරක්කු වෙලා දුන්නා කමක් නැහැ, තමන්ගේ හිත නරක කරගන්න එපා. යමන් බෙදනකොට ඉක්මනටම ගන්න යන උත්සාහ කරන්න එපා. දැන් අපි කියමු සමහරවල් ධර්ම පත්‍රිකාවක් බණ පොතක් එහෙම බෙදන ගත්තොතින් අපිට මොකද වෙන්නේ? අපි දුවවල ගිහිල්ලා කැමිටනේ අරක එකපාර ගන්න උත්සාහ කරනනේ. නරක දෙයක් නෙවෙයි බණ පොතක්. නමුත් වෙනතුරු එතෙන්දී වුණත් අපි හුවා සිහියෙන් ඉන්නට ඕන. කලබලයට ගිහිල්ලා අනිත් අයට ඉක්මනට ගිහිල්ලා කලබලෙන් ගන්නට වඩා පිටතුනේ තමන්ට නොලැබුණත් කමක් නැහැ. තමන් හිත ආරක්ෂා කරගෙන. කෑමක් බීමක් බෙදනකොට වුණත් එහෙමයි. මේ හැම තැනදීම පිටතුනේ තමන්ට වටින්නේ තමන්ගේ හිත. තමන්ගේ හිත ලස්සන සුවඳ හමන මලක් වගේ නිතරම තියාගන්න උත්සාහ කරන්න. බුදුරජාණන් වහන්සේගේ කාලීට එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක්, ඒ ස්වාමීන් වහන්සේ කියව මොගරාජ කියලා. මේ මොගරාජ කියන හාමුදුරන්ගේ රූපේ ඇත්තට ලස්සන නැහැ. මේ හාමුදුර කියනවා මගේ රූපේ නම් ඇත්තට ලස්සන නැහැ. නමුත් මගේ රූපේ ඇත්තට ලස්සන නැහැ කියනකොට මට ලස්සන හිතක් තියෙන කියලා. මගේ හිතනම් හරියම ලස්සනයි කියලා. මේ රහතන් වහන්සේ කියන්නේ. ශරීරය ලස්සන නම් හැබැයි පිනුතුනේ කිතින් සතර පින්කම් කරලා ලබලා තියෙන්නේ. ඒකට අපි නිග්‍රහ කරන්න හොඳ නැහැ. නමුත් මේ ශරීරයේ ලස්සනට තබා ගන්නට දරන උත්සාහයට වඩා පිනුතුනේ තමන්ගේ හිත ලස්සන තියාගන්න නිතර උත්සාහ කරන්න. තමන්ගේ හැට රූපයක් පේනකොට, කනට ශබ්දයක් ඇහෙනකොට, නාසයට ගඳ සුවඳක් දැනෙනකොට, දිවට රසයක් විඳිනකොට, ශරීරයට පහසක් ලැබෙනකොට, හිතට අරමුණු වෙනකොට, මෙන්න මේ අස්කන්නාසාරී ඉන්ද්‍රිය ළඟදී පේන තුනේ රූපාදී අරමුණු වෙනකොට හුඟක් සීකල්පනාවෙන් උත්සාහ කරන්න. ඒක තමයි තමන්ගේ නියම මානසික සුවයක් කරා යන ගමනකදී තමන්ට ලැබෙන නියම යහපත. පිනකිනදාම් ධර්මයෙන් නම් දහා මාත්‍රකවසින් තෝරාගත්තේ ත්‍රිපිටකයේහි සූත්‍ර පිටකයේහි අංගුත්තර නිකායේහි අට්ඨන නිපාතයේහි ගෝතමී කියන වර්ගයට අයිති ව්‍යංග පඤ්ඤ සූත්‍රය. මොකද සූත්‍රය? ව්‍යංග පඤ්ඤ කියන සූත්‍රය. කලින් අහලා තියෙනවද? ඔය නමේ මහලදී මේ පිනතුන් මේ කර්ම විස්තර කරනකොට ඇතැමිට මේ ඇත්තට මතක් වෙයි. මං ඒ කරුණ මොනවද කියලා කලින් අහන්නේ නැහැ. නමුත් මේ අත්හන්න කියනකොට මතක් වෙන්නේ හැබැයි ධර්ම දේශන අවසානයේදී අහනවා මේ කියපු කාරණා. එනිසා හොඳ කල්පනායෙන් අහන්න උත්සාහ කරන්න. මේ ව්‍යාකපද්‍ය කියන තරුණයෙක් දිනක් බුදුහාඳුරට ඇවිල්ලා බුදුහාඳුරන්ගෙන් සඳහන් කරනවා බුදුහාඳුරනේ අපි ගිහිගේ කාලය ගත කරන අය, අපි දූ දරුවන් හදා වඩන අය, අපි රැකී රක්ෂා කරන අය, එහෙම කාලය ගත කරන අපට මෙලොව වශයෙන් ජීවිතය සාර්ථක වන්න, පරලොව වශයෙන් ජීවිතය සාර්ථක වන්න හේතු වන කරුණු ටිකක් දේශනා කරන්නයි කියලා. දිට්ඨධම්මිකංච සම්පරායිකංච. දිට්ඨධම්මික කියන්නේ මෙලොව වශයෙන්. සම්පරායික කියන්නේ මරණයෙන් මත්තේ. මේ ජීවිතයේ දෙකම සාර්ථක වෙන කරුණු ටිකක් අපිට දේශනා කරන්න කියලා. බලන් පිනතුනි, ඒ කාලේ හිටිය සාමාන්‍ය ගිහි කෙනෙක්වත් ගෘහස්ථ ජීවිත ගත කරපු, දූ දරුවන් හදපු, රැකරක්ෂා කරපු සාමාන්‍ය අයවත් මෙලොව ජීවිතේ විතරක් නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. ඔයගේ අනිත්‍ය විශ්වාසයක් තිබුණා මරණය මැත්තේ ජීවිතයක් ගැන. පරලෝ ජීවිත ගැන කිසියම් හැඟීමක් ඒ ඇතුළ තිබුණා. එනිසා ඒ අය කියනවා ස්වාමීන් වහන්සේ මෙලොව ජීවිතයේ සාර්ථක වෙන කරුණු ටිකක් කියන්නේ ඒ විතරක් නෙමෙයි අපේ පරලෝ ජීවිතය සතර ජීවිතයේ සෝපත් වෙන කරුණු ටිකුත් අපිට කියන්න කියලා. බුදුහාමුදුරුවෝ කලමින් දේශනා කරනවා චත්තාරෝ මේ ව්‍යග්ගපජ්ජ ධම්මා කුලපුත්තස්ස දිට්ඨ ධම්ම හිතායි සංවත්තන්තේ දිට්ඨ ධම්ම සුඛාය කතමේ චත්තාරෝ උත්තාන සම්පදා ආරක්ක සම්පදා කල්යාණ මිත්තතා සම ජීවිතතා කියලා. මෙලව ජීවිතය සාර්ථක වන්නට කරුණු හතරක් සම්පූර්ණ කරන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. මොනවද මේ කාරණා? උත්තාන සම්පදා උත්සාහයෙන් වැඩ කරන්න, ආරක්ක සම්පදා ඒ උත්සාහයෙන් හම්බ කරපු දේ රැක ගන්න උත්සාහ කරන්න, කල්යාණ මිත්‍රතා හොඳ යහපත් මිතුරන් ආශ්‍රය කරන්න, සමජීවිකතා තමන්ගේ ජීවිතයේ සමබර ජීවිතයක් ගත කරන්න, තමන්ට ලැබෙන ආදායමට සරිලන වියදමක් සකස් කරගත්තු දිවි පෙවෙතක් ගත කරන්න කියලා ඔන්න දිට්ඨධම්මික වශයෙන් තමන්ට හේතු වන කරුණු හතරක් දේශනා කළා. මොනවද ඒ කාරණා ටික? මොකද පළවෙනි කාරණේ උත්තාන සම්පදා උත්සාහය. දෙවෙනි කාරණේ ආරක්ක සම්පදා, ඒ උපයපදී ආරක්ෂා කරගන්න. ඊළඟට කල්යාණ මිත්‍රතා, හොඳ කලණ මිතුරන් ආශ්‍රය කරන්න. හතරවෙනි කාරණය සම ජීවිතතා, ජීවිතයේ සමබර ජීවිතයක් ගත කරන්න. පළවෙනි කාරණය තමයි පිනතුනේ උත්තාන සම්පදා මහන්සියෙන් හම්බ කරන්න. බුදුරජාණන් වහන්සේගේ කාලේ හැටියට උන්වහන්සේ දේශනා කරපු දැහැම රැකියන් කීපයක් තිබුණා. ඒ එකක් තමයි ගොවිතැන කියලා කියන්නේ. ඒ වගේම වෙළඳාම, රාජසේවය, මෙන්න මේ වගේ දැහැමි කටයුත්තකින් තමන් මිල මුදල් උපයන්නට ඕන. මේක බුදුදහමෙන් අගය කරපු දෙයක්. ඒ වගේම පින්තුනේ සමහර අයත්න් හිතාගෙන ඉන්නවා බුදුදහමෙන් හුවක් ධනෙ උපයන්න කියන්නේ නැහැ කියලා. නමුත් පින්තුනේ බුදුදහමෙන් ධනෙ උපයන්න මඟ පෙන්වන ඕන තරම් ධනෙ උපයන්න. හැබැයි බුදුදහමේක මිම්මක් තියනවා. මොකක්ද ඒ මිම්ම? ධම්මිකේ හේ ධම්මලද්දේ. ඔය ධාර්මිකව ධනෙ උපයන්න, ධාර්මිකව කොච්චර ධනෙ පෙවුවත් කමන්නේ. පංච දුසිරිතෙන් මිදලා, පස්පව් වලින් මිදලා, හැකිතා කමන්ට ශරීර ශක්තිය තියෙන කාලේ ධනෙ උපයන්න. මේකට කියන උත්තාන සම්පදා කියලා. ඒ වගේම උත්තාන සම්පදාවේදී උපයන ධනෙ කොහොම උපයන ධනෙද? බාහම බල පරිකිතේ හේ සේදා වක්කිතේ හේ ධම්මිකේ හේ ධම්මලද්දේ කියලා කියනවා. දහඩිය වගුරුවන දෑතේ වීරියෙන් මහන්සියෙන් හරියම්බ කරන ධනය ආරක්ෂා කරගන්නට ඕන. මොනවාගෙන්ද ආරක්ෂා කරගන්නට ඕන? ඇතැම් විට රාජසන්තක වෙන්න පුළුවන්, ඇතැම් විට ගින්නෙන් විනාශ වෙන්න පුළුවන්, ඇතැම් විට සොර සතුරන්ගෙන් විනාශ වෙන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ දුසිරිත වලින් විනාශ වෙන්න පුළුවන් ඒවා. සූදුවාදී දේවල් වලින් විනාශ වෙන්න පුළුවන්. මෙන්න මේ දේවල් වලින් නැකගෙන තමන්ගේ ධනෙට අන්තිම ආරක්ෂාවක් සපයන්නට ඕන. ඒකෙන් කියන්නේ උපේන ධනෙ ටික තියාගන්න කියලා විතරයි. බුදුහාමර දේශනා කරන මහන්සියෙන් ධනෙ උපයන්න, ඒ උපේන ධනෙ තමන් පරිහරණය කරන්න අත්තාන සුඛේති පේනේති. මාතාති තුන්න සුඛේති පේනේති. පුත් දානහං සුඛේති පේනේති. තමන් තෘප්තිමත් වෙන්න. ඒ වගේම තමන්ගේ මව් දෙමාපියන්, තමන්ගේ දරුවන්, ඒ වගේම ශ්‍රවණ බ්‍රාහ්මණාදීන්ට තමන්ට පුළුවන් මට්ටමින් පරිත්‍යාග කරන්න. ඒ නිසා මෙන්න මේක බුදුදහමෙන් අගය කළ තියෙනවා. ඒ නිසා එක පැත්තකින් ධනෙ උපයන්නට ඕන, අනිත් පැත්තෙන් ඒ උපේන ධනය සුරක්ෂිත කරගන්නටත් ඕන තමන් පරිහරණය කරන ගමන. තුන්වෙනි කාරණය තමයි පින්වතුනි, කල්යාණ මිත්‍රතා, හොඳ යහළු මිත්‍රයන් තමන්ට ඉන්නට ඕන. මේක ඉතාම වටිනා දෙයක්. පින්වතුනි මේක ඉතාම දුර්ලභ දෙයක්. කල්යාණ මිත්‍රයන් තමන්ට ලැබෙන නම් තමන්ගේ ළඟ කල්යාණ මිත්‍ර ගුණධම් තියෙනට ඕන. තමන්ගේ ළඟ ගුණයන්ට අනුව තමයි තමන්ට යහළ මිත්‍රාදීන් හමුවන්නේ. ඔබ පරිත්‍යාගශීලී නම් ඔබට හමු වෙන්නේ පරිත්‍යාගශීලී කෙනෙක්. ඔබ සිල්වත් කෙනෙක් නම් ඔබට මුණ ගැහෙන්නේ සිල්වත් කෙනෙක්. ඔබ හුඟා මසුරු කෙනෙක් නම් ඔබට ඒ වගේම මිත්‍ර වෙන්නේ මසුරු කෙනෙක්. ඔබ අනිත් ගුණධම් මගේ නැහැ කැමති නම් ඔබට මුණ ගැහෙන්නේ ඒ වගේම ගුණධම් මගේ නැහැ. ඒ වගේම ඔබ නිතරම අනිත් ඇගේ කේලම් හොයනවා නම්, ඕබදෝ හොයනවා නම් ඔබට හම්බෙන්නේ කොයි වගේ නැද්ද? ඒ වගේම කෙනෙක් තමයි හම්බෙන්නේ බය වෙන්නේ. කොතන ගියත් ඕබදෝ හොයන ඒ වගේ කෙනෙක් එක්කම තමයි නිතරම ඉන්නේ. පින්නතුනි අප ගුණධම්ෙන් දිනු වෙන අපට මුණ ගැහෙන්නේ ඒ වගේම හොඳ කල්යාණ මිත්‍රයන්. මෙතෙන්දි සඳහන් කරනවා ඒ කල්යාණ මිත්‍රයන් ඇතැම් විට තමන්ට වඩා වයසෙන් අඩු වෙන්නත් පුළුවන්. යම් 10 කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම තමන්ට වඩා වයසින් වැඩි වෙන්න පුළුවන්. නමුත් වටින්නේ ඒ කෙනා ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් මෙන්න මේ කර්ම වලින් තමන්ට වඩා වැඩි අය නිතර ඇතුළු කරන්න උත්සාහ කරන්න. මොන මොන යහපත්කම් වලින්ද? ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් මෙන්න මේව තමයි කෙනෙක් ඇසුරු කරනකොට බලන්න ඕනේ. තාම සිනු මාත්‍රේ කරන්නේ. එයා සේරවන කෙනෙක් ශ්‍රද්ධාවන්ත කෙනෙක්ද? ඒ වගේම එයා සිල්වත් කෙනෙක්ද? ඒ වගේම එයා දන් දෙන කෙනෙක්ද? පරිත්‍යාගයේ සීලේ කෙනෙක්ද? ඒ වගේම එයා කතා කරන දේවල් ප්‍රඥාවේ නුවණින් දෙන්න නැත්නම් කතා කරන්නේ කියලා නිතර බලන්න. කෙනෙක් මොනගේ මොනක් වෙනතුනි. අපි වඩාත්ම අවධානයෙන් කෙනෙක්ගේ බලන්න ඕන මොකද්ද මේ? මේ හතරොන් වඩා ප්‍රධාන වන්නේ මොකද්ද? මේ හතරෙම ශ්‍රද්ධාව, සීලය, ත්‍යාගය, ප්‍රඥා කියන මේ හතරෙන් වඩාත්ම වටින්නේ මොකද්ද? මේ හතරෙන් වඩාත්ම වටින්නේ මොකද්ද? ප්‍රඥාව පිනතුනේ. ප්‍රඥාව දින හරි ඔක්කොම තියෙන යටේ. ප්‍රඥාවන්ත කෙනා බලාගන්නේ කොහොමද? ප්‍රඥාව කෙනෙක්ගේ පරීක්ෂා කරන්නේ කොහොමද? කෙනෙක් යන විදියට හුවා තැම්පත් යනවා නම් එයා ප්‍රඥාවන්තද? කෙනෙක් හුවා උපාධි තියනවා නම් හුවා සීල රැකියාවක් කරනවා නම් එයා ප්‍රඥාවන්තද? නෑ, ඒ වගේ නෙවෙයි. ප්‍රඥාව බලන්නේ මනින ලක්ෂණ නෙවෙයි. කෙනෙක්ගේ කොහොමද ප්‍රඥාව බලන්නේ බුදුදහමේ කියලා කියන විදියට කෙනෙක් එක සාකච්ඡා කරන්න ඕන. කෙනෙක් එක ධර්ම සාකච්ඡාවක් කරොත් තමයි එයා කොයි තරම් දුරට ප්‍රඥාවෙන් ඉන්නවාද කියලා බලන්නේ. පින්නතුනි බුදුරජාණන් වහන්සේට කෙනෙක් මුණ ගැහුණොත් යන්ත්‍ර අවස්ථාවක බුදුහාඳුරේ කෙනා මුණ ගැහුණු ගමන් මේ කෙනාගේ මොකද බලන්නේ? උන්වහන්සේගේ නුවණින් ඒ කෙනාගේ සිතට තමන්ගේ ආලෝකය ප්‍රඥා විහිදුල බලන්නේ මොකද්ද? හේතනත්තා කොච්චර ධනවත් කෙනෙක්ද කියලාද? උපාධි කියා තියෙන කෙනෙක් කියලාද? භාෂා කියා කතා කරන්න පුළුවන් කියලාද බලන්නේ? මේ කිසිම දෙයක් නෙමෙයි බලන්නේ. බුදුහාඳුර බලන්නේ කෙනා කොච්චර සසර ප්‍රඥාව දිනු කරපු කෙනෙක්ද කියලා. සාමාන්‍ය අපි බලන්නේ කතා කළ කෙනෙක් නම බුදුහාඳුරට කතා කරන්න අවශ්‍ය නැහැ. බුදුහාඳුර වහන්සේගේ චතුපාද ඥානය, ඒ වගේම අසත්‍යයන්ගේ චේතෝපරිය ඥානය ආදී ඥානෙ මුඛ්‍යෝගී කරගෙන තමයි බුදුහාඳුර කෙනෙක්ගේ ප්‍රඥාව බලන්නේ. අනේ ප්‍රඥාව බලලා එතන ඉඳන් තමයි ඊළඟ පියවරට ඔහුට අවශ්‍ය අනුශාසනා කරන්නේ. පින්නතුනි මෙන්න මේ ප්‍රඥාව වටිනාම දෙයක්. ඒ ප්‍රඥාව අපි අන්තිමට විස්තර කරනවා. ඒක අහන්න සූදානම් වෙන මේ කර්ම හතර පින්නතුනි වැදගත් වෙනවා. මොනවද මේ කාරණා හතර? මෙලව ජීවිතය සාර්ථක වන කාරණා හතරක් අවශ්‍යයි. මොනවද හතර? උත්තාන සම්පදා, ආරක්ෂක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවිතතා. සමජීවිතතා කියන්නේ මොකද්ද පින්නතුනි? තමන්ගේ ලැබෙන ආදායම අනුව වියදම් කිරීම. සමබර ජීවිතයක් ගත කිරීම. එක පැත්තකින් පින්නතුනි හුවා ධනිය ලැබිලා අඩුවෙන් වියදම් කරනවා නම් ඒකත් සාර්ථකයි. ධනිය ටිකක් ලැබිලා හුඟක් වියදම් කරනවා නම් ඒ ජීවිතය සාර්ථකක් නෑ. බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා ධනිය ටිකක් ලැබිලා හුඟක් වියදම් කරනවා නම් ඒක නම් හරියට අර දියුල් කන්නය වගේ කියලා උදුම්බර හාදික කියලා සඳහන් කරනවා. උදුම්බර කියලා ගෙඩි වර්ගයක් තියෙනවා, නෙල්ලි වගේ අපි මොර කියලා සමහරට කියනවා, අට්ටිකා කියලා කියනවා. මේ ගහේ ගෙඩි කන්න කියපු සමහර අය ඉදිච්ච ගෙඩි ටිකෙන් තියෙන මුළු ගහම කොල්ලනවා. ගහේ ඉදිච්ච ගෙඩි ටිකෙන් තියෙන මේ ගෙඩි ටික ඉදිච්ච ගෙඩි ටික ගන්න මුළු ගහම කොල්ලනවා. කෙල්ලුවා මොකද වෙන්නේ? ඔව් අමු ගෙඩි සැදෙනවා, ගැටක් සැදෙනවා, මලුත් සැදෙනවා, ඔක්කොම වැදෙනවා. පින්නතනේ අඩු ආදායමක් ලැබලා වැඩි වියදම් කරනවා නම් ණය තුරස් වෙලා ණයට අසාර්ථක වෙන කෙනෙක් මෙන්න මේ උදුම්බර කාදිත කියන උපමාවෙන් බුදුදහමේ සඳහන් කරා. ඒක සාර්ථක නෑ. ඒ වගේම පින්නතනේ තමන්ට හුවන් ධනෙ ලැබිලා බොහොම සල්පේන වියදම් කරන්නේ හරියට හිඟන්නේක් වගේ නම් ජීවත් වෙන්නේ ඒක නා පින්නතනේ සාර්ථක කෙනෙක් නෙවෙයි. තමන්ට හොඳ ධනිය තියෙනවා නම් ඒ ධනෙට සරිලන විදිහට පින්නතුනි ජීවත් වෙන්න. සමහර හුඟක් ධනෙ උපයනවා. ඒ ධනෙන් පරිභෝග කරන්න තරම් පිනක් නැහැ. අත්ති සුඛේ තියෙනවා. සමහර ඇත්තන්ට භෝග සුඛේ නැහැ. මේ සම්පත් දෙකක් පින්නතුනි. අත්ති සුඛේ කියන්නේ ලැබීම, භෝග සුඛේ කියන්නේ අනුභව කිරීම. සමහර අය පින්නතුනි මේ ලෝකෙට ඇවිල්ලා තියෙනවා මොකටද ඇවිල්ලා තියෙන්නේ? අනිත්‍යය ගෙන්ගත්තු ණය එකතු කරලා කියලා යන ඇවිල්ලා තියෙනවා. මහන්සි වෙලා හම්බ කරලා කරලා තමන් පරිහරණය කරන ඔක්කොම ටික එකතු කරලා තියෙනවා. ඊට පස්සේ නිකන් මැරෙලා. මේ මොකද කරන්නේ මෙයා? මෙයා සතරගත ලොකු ණයක් මේ. ඒ ණය මෙයා මහන්සි වෙලා එකතු කරනවා. මෙයා පරිහරණය කරන්නේ නැහැ. අර ටික එක්ක දරුවෙකුට හෝ වේවා වෙනත් කෙනෙකුට හෝ වේවා ඒ ණය දෙලියන්නේ නැහැ මේ ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා අනුභව නොකර හරියම්බ කර නැගෙන අමනාප වෙන්න එපා. ඒ සමානව කරගන්න එපා. ඒ අය සැප විඳිනයි නෙවෙයි, දුක් විඳිනයි. ඒ අය අර ණය ගෙවන්න ඇවිල්ලා තියෙන්නේ. අර ණය එකතු කරලා යන්නේ නැහැ මේ ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා එහෙමයි සමාජෙ හුඟක් ඉන්නවා. ඊට පස්සේ කොහෙන් හරි ආන හිමිකාරය වෙලාවට එනවා. මෙයා මරණයට පස්සේ එනවා. මොකද නිකන් අත්හැරියට දානමය පින්කමක් වෙන්නේ නැහැ. එයා ඉන්න කාලේ අතින් අනිකර දන් දුන්නොත් තමයි දානෙ වෙන්නේ. නිකන් ගස් කර කර ඉඳලා එකපාරක් මැරිලා ගියා කියලා දාන පාරමිතාවට අයිති වෙන්නේ නැහැ. සමහර ඇත්තන්ගේ ජීවිත පින්නතුනේ මේ වගේ. අනිත්‍යයෙන් යමක් පරිත්‍යාග කළ සතුට වෙනසක් මානසිකත්වයේ ඒ සතුට සමානගේ ජීවිත තුල නැහැ. අපිට කරන්නේ නැහැ පින්නතුනේ ඒක. ඒ සතර දන්නේ නැත් පින්නතුනේ සතර හුඟා පුරුද්දක් තියෙනට ඕන. මෞපියන්ගෙන් ලැබෙන ආවාසියක් තියෙනට ඕන. සතර පුරුද්දක් තියෙනට ඕන. දන් දෙන කෙනා තමයි පින්නතුනේ ඒ ධනිය සැබැලටම අරගෙන යන්නේ. යා පරිභෝගත් කරනවා. ඒ නිසා තමයි ධර්මයේ සඳහන් කරන්නේ දත්වාච බුද්ධවාච යථානුභාවං අනින්දිතෝ සග්ග මුපේතිතාන. බුද්ධිමත් කෙනා තමම පරිහරණය කරනවා, අනිත්‍යයට පරිත්‍යාග කරනවා. ඒ අය ලෝකයේ නින්දාවටපත් නොවේ. කීර්තිමත් කෙනෙක් හැටියට මිය යනවා. මිය යන විතරක් නෙවෙයි, ඒක නැත්තම් සසර සුගතිගාමී වෙනවායි කියලා. ඒ නිසා පින්තුනි සමබර ජීවිතයක් අවශ්‍ය වෙනවා. මේ කර්ම හතර ඉතාම වැදගත්. මොනවද මේ කර්ම හතර? මතකෙන් කියන්න බලන්න. දැන් මේ කර්ම හතරවත් අමතක නම් ඉතින් මෙච්චරලා බලගෙට ඉන්නේ වැඩක් නැහැ. ඈ මොනවද කර්ම හතර? උත්තාන සම්පදා, ආරක්ෂ සම්පදා, කල්‍යාණ මිත්‍රතා, සමජීවිකතා. උත්තාන සම්පදා කියන්නේ මොකද? මහන්සියෙන් උත්සාහයෙන් තමන් ධනයක් හරියම කරන්න ඕන මෙලොව ජීවිතේ සාර්ථක වෙන්න. ඒ හරියම කරන වස්තුව ධනය ආරක්ෂා කරගන්නට ඕන, සුදුසු විදියට පරිහරණය කරන්න ඕන. කල්‍යාණ මිත්‍රතා කියන්නේ හොඳ යහපත් මිතුරන් ආශ්‍රය කරන්න ඕන. ශ්‍රද්ධාව, සීලය, ත්‍යාගය, ප්‍රඥාව කියන මේ ගුණධර්ම කියන හොඳ යහළුවන් ආශ්‍රය කරන්න ඕන. එතැමිට එයා තමයි සමීප වාසය කරන්න බැරි වෙන්න පුළුවන්. අඩු ගන්න ඒ හැලියම පොතක් පතක් හරි පරිහරණය කරන්න. දැන් වා සංනිවේදනය දිනුනේ, සාක්ෂණය දිනුනේ. එතැමිට එක තැනක ඉන්න ඕනේ. ලෝකෙම ඉන්න හොඳයි. තමන්ගේ ළඟ ගුණ දහම් දින වෙනත් එක්කම ලෝකෙමයි තමන්ගේ gedara ඉඳගෙන මාස්ටර් කරන්න පුළුවන්. ඒ වගේ තාක්ෂණයක් ලෝකෙ තියෙනවා. ඒ නිසා තමන්ගේ ළඟ හැකි තා ගුණ දහම් දින වෙන තමන්ට වයස පිනුතුනේ ගැටලුවක් නෙමෙයි. සමහර ඇත්තන් වයසට යනකොට හුඟා කලකිරෙන මානසික දැන් මම වයසෙන් මට මොකුත් කරගන්න බෑ කියලා. පින්නොත් මේක ධර්මයේ දන්නේ නැතිකම නිසා අපට ඇති වෙච්ච ස්වභාවයක්. බුදුරජාණන් වහන්සේ කාලේ හිටිය සමහරක්නම් අවුරුදු 40 මහණෙක්ෂා හිටියා. සමහර අවුරුදු 60 මහණෙක්ෂා හිටියා. සමහර හිටිය අවුරුදු 80 මහණෙක්ෂා අය. බක්කොල හඳුර වගේ අය. සමහර හිටිය අවුරුදු 100 මහණෙක්ෂා හිටියා. සමහර හිටිය අවුරුදු 120 මහණෙක්ෂා හිටියා. සෝනා මෙහෙණිය ඒ වගේම රාජහාමුදුරුවෝ අවුරුදු කීයද මහන්නේ? අවුරුදු 120 මහන්නේ. ඈ මේ කාගේ සාක්ෂිද කියලා වගේ. ඈ එතකොට ඔබ කවුරුවත් වයසට කියලා නැහැ හම්බරගෙන යාමනේ. පින්නතුනේ ಗುಣදහම් අහන්නට, බණදහම් අහන්නට, ಗುಣදහම් රකින්නට වයස දෙතර ගැටුවක් නෙවෙයි පින්නතුනේ. අපිට අවශ්‍ය වන්නේ අපි ඡන්දෙම හොඳට ඇහෙනවා නම්, හොඳ සිහි බුද්ධියක් තියෙනවා නම් පින්නතුනේ මෙන්න මේ දෙක විතරයි අපේ ජීවිතේ අවශ්‍ය වන්නේ. අපට ඇස් දෙක අන්ධ වුණත් ලොකු ගැටලුවක් නෙවෙයි. අපේ ශරීරයේ ආභරණ වුණත් ලොකු ගැටලුවක් නෙවෙයි. අපට වටිනාම දෙකක් තියෙනවා. මොකක්ද ඒ දෙක? එකක් කන් දෙක ඇහිම, අනිත් එක ඒ අහන තේ හොඳට තේරුම් ගන්න පුළුවන් බුද්ධියක් තිබීම. මේ දෙක තමයි වටිනාම දෙක. පින්නතුනි මෙන්න මේ කරුණ ටික දේශනා කරලා ඊළඟට බුදුහාමුදුර දේශනා කරනවා මේ ව්‍යංග පංජයට සම්ප්‍රායික වශයෙන් මරණය මැති ජීවිතයේ සාර්ථක වෙන කරුණු මොනවාද කියලා. බුදුහාමුදුර දේශනා කරනවා කරුණු හතරක් චක්කාරෝ මේ ව්‍යංග පංජ ධම්මා කුල පුත්තස්ස සම්ප්‍රායිකයි සංවත්තන්තේ සම්ප්‍රාය සුඛාය හත මේ චක්කාරෝ සද්ධා සම්පදා සීල සම්පදා ඊළඟට ඡාග සම්පදා ප්‍රඥා සම්පදා මරණය මැති ජීවිතයේ සංසාර ජීවිතයේ සාර්ථක වන්නට තවත් කරුණු හතරක් අවශ්‍යයි. මොනවද ඒ කාරණා හතර? ඕසන්නාව, සීලය, ත්‍යාගය, ප්‍රඥාව වගේ මෙන්න මේ කරුණු හතර පිනතුණු ඉතාම වටිනවා. ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයේ විශ්වාස කිරීම. බුදුහාමතුරෝ සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච කෙනෙක් කියලා තමන් මුළු හදවතින්ම පිළිගන්න ස්වභාවයයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. බුදුහාමතුරන්ගේ සම්මා සම්බුද්ධත්වයේ කිසියම් කෙනෙක් පිළිගන්නවා නම් පින්නතුනේ ඒ පිළිගන්න ප්‍රමාණයට ඒක නැත්තා උන්වහන්සේ දේශනා කරපු ධර්මය ස්වාමහතයි කෙනෙක් පිළිගන්න වෙන්න නැත්තා. ඒ වගේ මේ ධර්මයේ සරණ ගියපු සංගරත්නය සුපටිපන්නයි කියලා එතන නැත්තා පිළිගන්නවා. පින්නතුනේ මේ ශ්‍රද්ධාව තියෙන කෙනාගේ ලක්ෂණය මොකද්ද? මේ ශ්‍රද්ධාව තියෙන කෙනා පින්නතුනේ හැම දෙයක්ම කරන්නේ මෙන්න මේ බුද්ධ ධම්ම සංඝ කියන පෙරවන තමන්ගේ ජීවිතය ඉදිරියේ තියාගෙන. එයාට ඊට වඩා ලොකු දෙයක් ජීවිතේ නැහැ. හැම දෙයක්ම කරන්නේ රැකියාවක් කරත්, දරුවෙක් හැදුවත්, ගෙදර වැඩක් කළත්, අලුතෙන් ගියක් හැදුවත්, වාහනයක් ගත්තත්, ඇඳුමක් ගත්තත් හැම දෙයක්ම කරන්නේ පින්නතුනේ මේක හිතේ තියාගෙන. සමහර පින්නතුනේ ඉන්න වාහනයක් ගන්නෙ වාහනේ ගන්නකොට බලන මේ වාහනේ පාට හොඳද පන්සලට යන්න, මේ වාහනේ අපිට කීප දිනක් එක පන්සලට යන්න පුළුවන්ද? එහෙම බලලා හොයලා වාහන ගන්න ඉන්නවා. ගියක් හදනකොට මෙන්න මේතනයි මම බුදුමැදුර හදන්නේ, මේතනයි හාමුදුරු වැඩිවෙන් දාන දෙන්නේ. ඒ තරම්ම තියෙන තුනි හිතල තමයි තමන් ජීවිතේ හැම කටයුත්තක්ම කරන්නේ. උදෑසන අවදිච්ච මොහොත පටන් රාත්‍රී නිින්දට යනතුරු ජීවිතේ දෛනික ජීවිතේ හැම කටයුත්තක්ම සංවිධානය කරන්නේ බුදුහාමුදුරුවෝ ධර්මයේ සංගයා කියන මෙන්න මේ කරුණු ඉදිරියෙන් තියාගෙන. මේ පින්නතුන් නැහැටි විසාකාවහ අනාථ පින්නක සිරිතුමාගේ ජීවිත ගැන මේ දෙන්නාගේ ජීවිත ගැන කියනවා දෙන්නහම් වික්කවේ පඤ්ඤස්ථානේ වාසනානි කියලා. මේ දෙන්නාගේම නිවෙස්වල නිතරම පැනවුවා වූ ආසන තියෙනවායි කියලා. මේ දෙන්නාගේ ගෙවල නිතරම ස්වාමීන් වහන්සේ ආසන කරවල තියෙනවා. නිතරම ස්වාමීන් වහන්සේ කෙනෙක් දකින්න ඒ අය කැමති. උදෑසන ස්වාමීන් වහන්සේ කෙනෙක් දැකීම තමයි, බුදුරජාණන් වහන්සේගේ බුදු පුරුවක් දැකීම තමයි, පිරිත් පදයක් ඇසීම තමයි ජීවිතයේ සුභ මොහොත, ජීවිතයේ නැකත හැටියට සලකන්නේ, මංගල කරුණ හැටියට සලකන්නේ. සමහර අය පින්නතුන් මේ පින්නතුන් මේක වරදවා තේරුම් ගන්න තියෙනවා. උදෑසනට මේ වගේ දේවල් දැක්ක තින් සමහර අය හිතනවා අසුබේ කියලා. ඒක වෙන තින් සම්පූර්ණ වැරදි අදහසක්. ඒක කිසි විදිහකට එහෙම වෙන්නේ නැහැ. ඒ කතාව ඇවිල්ලා තියෙන පිණිස අර කෝකනම් සුණපැන්දාගේ කතාවෙන්. අර දඩියේ මේ බල්ලොත් එක දඩියේ මේ වැන්දේ කියන්නේ. ඒ වැන්දාට නම් ජීවිත දවස අර්ථ වෙලා තියෙනවා. හාමුදුරුවෝ කෙනෙක් ගියාට පස්සේ දඩියන් නම් අඩු වෙලා තියෙනවා. එහෙමයි කරන අර්ථ වෙන පුළුවන්. නමුත් පින්තුනි දැහැමෙ රැකිරක්ෂා කරන හොඳ දේවල් කරන එක නම් එහෙම සාර්ථක වෙන්නේ නැහැ. මේ පින්තුන් අහර ඇති බුරුමේ, තායිලන්තයේ, වියට්නාමයේ, කාම්බෝජයේ, ලාඕසේ වගේ රටවල් තියෙනවා. ඒ රටවල පින්තුනි නිතරම ස්වාමීන් වහන්සේලාට දානය දෙනවා. විශේෂයෙන්ම ඒ උදෑසන පින්නපාත බෙදෙනවා. ඒ ඇයි ජීවිතයේ දවස පටන් ගන්නේ ස්වාමීන් වහන්සේ කෙනෙක් දැකලා ස්වාමීන් වහන්සේ කෙනෙකුට දානයක් දෙනවා. ගෙදරින් පිට වෙන හැම දිනෙකම කුමන හෝ දෙයක් අතේ අරන් යන්නේ මුලින්ම හමු වෙන ස්වාමීන් වහන්සේට පූජා කරන්න බලාගෙන. ඒ අය ස්වාමීන් වහන්සේට දන් දෙන පින්තුනි තමන්ගේ ජීවිතයට ආශිර්වාදයක් විදියට, මංගල කාරණයක් විදියට. මේක තමයි පින්තුනි නියම සැලැවක් කෙනෙකු වෙලා තියෙන ලක්ෂණය. ශ්‍රද්ධාව කියන එක පින්තුනි ඇති කරගත්තු තරමට මේක ධනයක් කියලා කියනවා. ධනයක් කියලාගෙන Tamanta සතුට පිණිස හේතුන දෙයක් කියන එක. ඒ ශ්‍රද්ධාවන්ත කෙනා ඊළඟට පින්තුනි සීලවන්ත කෙනෙක් වෙනවා. එයා නිතරම Taman කතා කරන වචන, Taman කරන ක්‍රියා නිතරම නිවැරදි ක්‍රියා බවට පත් කරගන්න නිතර උත්සාහයක් දරනවා. සිල්වත් ජීවිතයක් ගත කරනවා. කය වචන දෙකෙන් සම්වරය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පච්ච වෙක්කිත්ව කායන සම්මංකාතම්බං. කයින් ශරීරයෙන් යමක් කරනවා නම් නිතර නිත යලියලෙත් හිතලා නොවනින් මෙනෙහි කළ එක කරන්නේ නැහැ කියලා. පච්ච වෙක්කිත්ව වාචාය සම්මංකාතම්බං. වචනයෙන් යම් කිසි වචනයක් කියනවා නම් නිතර නැවත නැවතත් නොවනින් මෙනෙහි කළ තමයි ඒ වචනේ තමන් කතා කරන්නේ. පින්නතුනි මෙන්න මේක සිල්වත් කෙනාගේ ලක්ෂණය. ඒ සිල්වත් බව පින්නතුනි තමන්ට කරදරයක් නෙවෙයි, තමන්ට ජීවිතයේ පහසුවක් ඒක. ඇයි මේ පහසුවක් වන්නේ? සිල්වත් කෙනාගේ පින්නතුනි සිල්වත් කෙනාගේ ජීවිතයෙන් අඩුපාඩු මොකක් අඩුයි. එයා කතා කරපු දේවල් වෙන අනිත් එකෙන් බැනුමහන්න වෙන්නේ නැහැ. කතා කරාට පස්සේ අනේ මම මේක නොකිය හිටිනම් දෙයක හිතේ පස්සේ මම කිතිවන්නේ. යාන් කලින් මේක හිතර තමයි කරන දේවල් කියන දේවල් කරලා කියලා තියෙනවා. සිල්වත් ජීවිතය ඊළඟ පින්නතුනේ අත්හැරීම දන් දීම කියන එකත් සම්පත්තියක් විදියට හිතන්නට ඕන. දන් දීම පින්නතුනේ එක පාරම අපට ත්‍යාගී බව පුහුණු කරන්න බැරි වෙන්න පුළුවන්. ඒක පින්නතුනේ මුලින් පටන් ගන්න තමාගේ ගෙදරින්. ගෙදරින් තමාගේ අම්මා තාත්තා ඉන්නවනම් තමාගේ දෑතින් මෙයාට සලකන්න, ඊළඟට තමාගේ දරුවා හොඳට පෝෂණය කරන්න, තමගේ ගෙදර සතුන් සිව්පාව නැති දෙඩේ කරන සුත්තල් සතුන් ඒ සතුන්ට නියමිත වෙලාට කෑම ටික දෙන්න. ඊළඟට තවත් ඉතුරු වෙච්ච කෑම දෙනම කුරුල්ලෝ එහෙම වෙනවා, ඒ සතුන්ට කෑම ටිකක් දෙන්න. තමගේ ගෙදර තමන්ගෙන් එවැට බබ්බලා පුරුතෙන් සේවයකට කෙනෙක් එනවනම් ඒ කෙනාට හොඳට සලකන්න. ඒ කෙනා වැඩ කළ ඉවරෙච්ච ගාමම එයාට වැඩම දෙන්න, ඒව පරක්කු ගන්න එපා. එයාට අඩුවෙන් දෙන්න යන්න එපා. ඒකත් හොඳට කරන්න. පින්නතුනි අපි අතීතයේ සඳහන් කරන යම් සිහිමෙන් සේවයක් දැක්කනම් බත්හා වැටුප් දෙන්න කියලා. බත් වැටුප් දෙකම දෙන්න කියලා කියනවා. මේක තමයි පින්නතුනි අපේ බෞද්ධ සම්ප්‍රදායය. දැන් රුවන්වැලි දෑය හදනකොට දුටුගම රජතුමා හතර පැත්තෙන් මහා දන්සල් හතරක් කළා. ඒ එන අයට පින්නතුනි වැඩ කරන අයට නිතර කෑම බීම දීලා තමයි යවුවේ. කෑම වැටුප් දෙකම දීලා තමයි යවුවේ. පින්නතුනි පස්සේ කාලෙ මේක වෙනස් වුණා. මුලින් බත්සා වැටුප් දෙන්න කියපු එක පස්සේ වෙනස් වුණා. කොහොමද වෙනස් වුනේ? බත් සඳහා වැටුප් කියලා. මුලින් බත්සා වැටුප් දෙන්න කියලා කිමිච්ච බෞද්ධ සම්ප්‍රදාය වෙනස් වුණා කොහොමද? බත් සඳහා වැටුප් කියලා. එතකොට බත් දුන්නද? නැහැ, වැටුප් විතරයි. පින්නතුනි නියම ක්‍රමයේ තමයි අපි සේවයක් ගන්න කෙනාට අපි කෑමක් දෙනවා. දැන් සාමත්ව ගොවිතැන් කරන කුඹුර වල වැඩිටිය මහාම එයාට කෑමක් දෙනවා අපි සාමාන්‍යයෙන්. ඒක තමයි ලක්ෂණය. පින්නතුනි ඒ තමගෙන් රැකියාව ගන්නේ නැහැ. ඒ වටේට කරන් ගියෙලා එයාගේ අම්මට තාත්තා සලකනවා, දරුවන්ට සලකනවා, තමන් ගෙදර ඒකෙන් තමයි අය ජීවත් වෙන්නේ. පින්නතුනේ ආර්යයන් මිනිසු දිහා බලන්න අපිට පේන එක්කෙනෙක් විතරයි නේද? වෙනට යන එක මුදේට බලන්න පොඩ්ඩක්. නමුත් ඒ යන කෙනා නිසා පින්නතුනේ ගෙදර කීදෙනෙක් ජීවත් වෙනවද? ඒ යන කෙනා, ඒ වෙනට යන කෙනා නොවන හැරි මහත්යාරි අතෙන් පිට ගෙදර ඉන්න වයසට අම්මට තාත්තට සලකලා යවිලා තියෙනවා. දරුවෝ ටිකක් ඉස්කෝලේ පිටත් කළා. ගෙදර කීප දෙනෙක් පින්නතුනේ ඒ රැකියාවෙන් උපයන වැටුපේ ආරං ගිහිල්ලා බොහොම මහන්සියෙන් බොහෝ දෙනෙක් පෝෂණය කරනවා. හැම දිනෙක මෙහෙම තමයි පින්නතුනේ. සාමාන්‍ය ලොකු රැකියාවක් කරන අය විතරක් නෙවෙයි, සාමාන්‍ය පාරේ කුඩා රැකියාවක් කරන, එළවලු ටිකක් වෙළඳන් කරන, කම්කොම් මිටියක්, ගොඩකොළ මිටියක් විකුණන අය තියෙනවනේ නේද? මේ පාරේ යන එහෙම ඉන්නවනේ, මේ පින්නතුනේ දැකලා තියෙනවනේ. ඒ අය පින්නතුනේ ඒ දේවල්ට පොළොවේ තියන් විකුණලා ගිහිල්ලා ඒ අය අර දේවල් ටික තමයි කරන්නේ පින්නතුනේ. ඒ තනි පුද්ගලයෙක් වුණාට ඒ පාරේ යන්නේ ඒ පුද්ගලයා නිසා 4-5 දිනක් 6-7 දිනක් කුස පුරව ගන්න දවසකට. ඒ නිසා ඒ අය කෙරේ පින්නතුනේ අපි කාරුණික වෙන්න ඕන. හැම මිනිස්සෙකම ජීවිතයක් වටිනවා. අපි යන ගමන අපට වැදගත් වගේම ඒ අසරණ මිනිස්සේ පාර යන ගමන ඊටත් වටිනවා පින්නතුනේ. ඒ නිසා හැම කෙනාගේම ජීවිතය වටිනා ජීවිතයක්. කිසිදු කෙනෙකුගේ ජීවිතයක් අවතක්සේරු ලක් කරන්න එපා. මං යන ගමන විතරයි වටින්නේ, මං කරන හැකියාව විතරයි වටින්නේ, අනිත් අය මං තරම් සේවයක් කරන්නේ නැහැ කියන පද නැමී ඉන්න එපා. ඒක වැරදි අදහසක්. එනිසා අනිත් හැම දෙනාටම පිනතුනේ හැමදාම සුළුවෙන් හරි උපකාරයක් වන්න මහන්සි වෙන්න, පරිත්‍යාගයෙන් පිළිවෙන්න. තමන්ට ධනයකින් දෙයක් දෙන්න බැරුව අඩු ගානේ ඒ ඇත්තට සිනහසෙලා ප්‍රියතිලිය වචනයක් කතා කළ හරි පිනතුනේ ඒ අයට තමන් යම් සිදුවක පරිත්‍යාගයෙන් පිළිසියක් දක්වන්න. ඒක තමයි මානව ගුණාංග කියලා කියන්නේ. මෙන්න මේ විදිහට පින්නතුනි සසර ජීවිතය සුවපත් වෙන නම් සම්පදාන කරන් අවශ්‍යයි. මොනවද ඒ? සද්ධා සම්පදාව, සීල සම්පදාව, ඛ්‍යාත සම්පදාව, ත්‍යාගී සීල බව, ඊළඟ පින්නතුනි ප්‍රඥා සම්පදාව. පින්නතුනි මේක තමයි වටිනාම කාරණය. හොඳට සීකල් බනාවෙන් මේ විනාඩි කීපය මේ ටික අහන්න. ප්‍රඥාව තමයි බුදුදහමේ ඉතාම ඉහළින් අගය කළ තියෙන්නේ. මොකක්ද පින්නතුනේ ප්‍රඥාව කියලා කියන්නේ? මොකක්ද බුදුදහමේ කියන ප්‍රඥාව? නුවණ, බුද්ධිමත් බව කියලා කියන්නේ. අපේ ජීවිතයේ සැබෑ ස්වභාවය නුවණින් තේරුම් ගැනීම. අපේ ජීවිතේ පින්නතුනේ ඇත්තටම මොකද වෙන්නේ? මොකද ජීවිතයේ ස්වභාවය කියලා කියන්නේ? අපේ ජීවිතය කියලා කියන්නේ මොකද්ද? පින්නතුනේ අපේ ජීවිතය කියලා කියන්නේ ඇසෙන් රූප බැලීම, කනෙන් ශබ්ද ඇසීම, නාසයෙන් ගඳ සුවඳ විඳීම, දිවෙන් රස විඳීම, ශරීරයෙන් පහස ලැබීම, මනසෙන් අරමුණු ලැබීම. මෙන්න මේකයි පින්නතුනේ ජීවිතය කියලා කියන්නේ. මේ තමයි ජීවිතයක් අපේ නැහැ. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා යම් කෙනෙක් කියනවා නම් මීට වඩා අමතර දෙයක් ජීවිතේ තියෙයි කියලා, එහෙම දෙයක් නැහැ, ඒක වචන මාත්‍රයක් විතරයි කියලා. ජීවිතේ මෙච්චරක් වෙනතුනේ. මෙන්න මේ ජීවිතේ ඇත්තටම මෙතෙන්දි මොකද වෙන්නේ? ඇත්තට රූපයක් දකිනකොට මොකද වෙන්නේ? රූපයක් දකිනවා කියලා කියන්නේ වෙනතුනේ මේ මොහොතේ මේ ඇස සක්‍රිය වෙලා ඒ බාහිර අරමුණ ඒ වෙලාවේදී සජීවී වෙලා අපේ මනස හිතෙන්න සම්බන්ධ වෙලා මේ මොහොතේ අරමුණක් පිළිබඳව දැනුමක් අපට එනවා. ඇසින් කරන්න යමක් ගැන වර්ණ මාත්‍රේ විතරයි දෙන්නේ. ඇසින් දෙන්නේ වර්ණ මාත්‍රේ විතරයි අරන් දෙන්නේ. අනිත් ටික ඔක්කොම මෙයා උස කෙනෙක්, මහත කෙනෙක්, ලස්සන කෙනෙක්, කෙට්ටු කෙනෙක්, මෙයා ගුණවත් කෙනෙක්, මෝඩ කෙනෙක්, මේ ඔක්කොම අනිත් එක මාවල දෙන්නේ කොහෙන්ද? අනිත් එක ඔක්කොම හිතෙන් කියලා දෙන්නේ. දැන් බලන්න පින්නතුනේ මෙතන බිත්තියේ චිත්‍රයක් ඇඳලා තිබ්බොත් ඒ චිත්‍රය අපි කියමු දිය ඇල්ලක් තියනවා. ඒකේ අලියෙකුත් ඉන්නවා. ඒකේ ළමයෙකුත් ඉන්නවා. ලස්සන මල් ගහකුත් තියෙන කලේ මේ බිත්තියේ චිත්‍රය. ඇත්තනම පින්නතුනේ මේ බිත්තියේ ඒ චිත්‍රයේ ඒක තියෙනවද? ඒකේ තියෙන වර්ණ ටිකක් විතරයි. ඒ වර්ණ ටික අපේ මනසින් ගලපලා ආ මේ අලිය අලිය යන්නේ මෙහෙමයි, මේ දියල දියල ගලන්නේ මෙහෙමයි, මේ මල ගහ මෙහෙමයි, මේකේ සුවඳ මෙහෙමයි, අනිත් ඔක්කොම ටික පින්නතුනේ කලින් අධ්‍යක්ෂකවත් එක මානසින් ගන්න. පින්නතුනේ මෙතන පිටියේදී නරපිකේ චිත්‍රයයි. දැන් ඔබ ටික ඔබ ඔක්කොම එකට එකතු වෙන මෙතන ෆොටෝ එකකින් කැමරාවකින් පින්තූරයක් ගහවතින් ඒ පින්තූරයයි අතරේ වෙනසක් තියනවද? ඒ ගන්න පින්තූරය සහ මේ දැනට තියෙන පින්තූරේ මේ ඔබ වත්‍රිමාන විදියට තියෙන පින්තූරය අතරේ පින්නතුනේ කිසිම වෙනසක් නැහැ. ඇසින් කළ දෙන්නේ වර්ණ රූපේ විතර අරන් දෙන්නේ. ඒ අරන් දෙන එකක් පින්නතුනේ අතීතෙන් වර්තමානයට එන දෙයක් නෙවෙයි, වර්තමානයෙන් අනාගතයට යන දෙයක් නෙවෙයි. මේ මොහොතේම හටගෙන මේ මොහොතම නිරුද්ධ වෙන මානසික ස්වභාවයක්. මෙන්න මේ බව නොදන්න නිසා පින්නතුනේ මේකට මේ විදියට දකින්නවා නම් අපි කියනවා ඒක ප්‍රඥාව කියලා, ඒක නුවණ කියලා. නමුත් මේක දකින්න තරම් ප්‍රඥාවට අඩු නිසා අපි හිතන් ඉන්නේ කවුරු හරි කෙනෙක් දැක්ක ගමම කොහොමද? දැන් ගියපෝඩක් දැක්ක කෙනෙක්ම නම් ආගිය පාරක් වෙනස් තමයි මේ කියලා තනි කරම ගිය පාර මතකේ තමයි යන්නේ. ගිය පාර හොඳ වැඩක් කරපු කෙනෙක් නම් ආ මේ හොඳ කරපු කෙනා තමයි. ගිය පාර මොකක් හරි අඩුපාඩුවක් වෙච්ච කෙනෙක් නම් ආ මේ අර වැඩේ කරපු කෙනා නැත්ත ඇදිනේ නෝ කියලා සම්පූර්ණයෙන්ම අර අතීත මතකයට යනවා. පින්නතුනි සම්පූර්ණ මේ පොයේ ජීවත් වෙන්නේ අපි. සම්පූර්ණ මේ අතීතේ ජීවත් වෙන්නේ. මේකට කියනවා මොහය කියලා, මේකට කියනවා අවිද්‍යාව කියලා. ඇසෙන් දකින රූපේනොත් එහෙමයි පින්නතුනි. කනෙන් ශබ්දයක් අහනවා නම්, නාසයෙන් ගඳ සුවඳක් විඳිනවා නම්, මේ ඉන්ද්‍රිය හයෙන්ම ගන්න අරමුණවල ස්වභාවය මොකද්ද? ඒ මොහතේ වර්තමානයේ හටගෙන වර්තමානියම නිරුද්ධ වෙන ස්වභාවයක් මේ තියෙනවා. නමුත් පින්නතුනි යමක් දකිනකොට අහනකොට අපේ තියෙන මෙන්න මේ අවබෝධයෙන් නැතිකම නිසා මොකද අපට වෙන්නේ? අපි සම්පූර්ණම අතීත අත්දැකීම් එක ගැට ගහලා ඒත් එක්ක පුද්ගලෝ මනින්න ගන්නවා. ඒ නිසා අපට සැප දුක් වෙනවා. දැන් බලන්න උදාහරණයකට අපි කණ්ණාඩියක් ළඟට යනකොට කණ්ණාඩිය මොන බලන්න අපි යනවා. ඒ කණ්ණාඩි ළඟට යන්න කලින් පින්නතුනි ඒ කණ්ණාඩිය අපේ මොන තිබුණද පින්තූරේ තිබුණද? දැන් මේ පින්තූර කණ්ණාඩි ළඟට ගිහිල්ලා නෑ ධානි මුදේනේ. කණ්ණාඩි ළඟ ඉඳලා ආවට පස්සේ තාම කණ්ණාඩි පින්තූරේ තියෙනවද? පින්තූරේ පොඩ්ඩක්වත් නෑනේ. නමුත් ආයේ මෙයන්ට කණ්ණාඩි ළඟට ගියොත් මොකද වෙන්නේ? අර පින්තූරේ ඒ විදිහටම පේනවනේ නේ. ඒ වගේම ගෙදර ඉඳලා එනකොට උදේ ගෙදර හරි වැඩ කරන තැන හරි පොතන ඉඳලා ආවනේ උදේ. එනකොට ඔබ යම්කිසි දේවල් ටිකක් දැක්කනේ. ඒ දේවල් ටික ගැන දැන් ඔබට හිතෙන්නේ මොකද සාමාන්‍ය? දැන් ඔබ මෙහි හිටියත් ඒක එහෙම තියෙයි කියලා තමයි හිතෙන්නේ නේද? ඇතැම් විට ළමේ දරුවේ හරි ගෙදර කෙනෙක් දඟ කර කර හිටියනම් තාමත් හිතන්නේ ආ දඟ කර කර ඉන්නවා කියලා. පින්නතුනේ ඇත්තටම ගත්තොතින් අර ඔබ අන්නාඩි ළඟ මුහුණ බලලා ආපු එකයි අර ගෙදරින් වෙන් වෙලා ආපු එක අතර වෙනසක් තියෙනවද? පින්නතුන් ධර්මානුකූල ගත්තොතින් මේ දෙකේ වෙනසක් නැහැ. ඒ කණ්ණාඩිය ළඟම ඉඳලා අපිත් එක්ක සුරතල් සතෙකුත් ගෙදර ඉඳලා ආවනම් ඒ කණ්ණාඩිය ළඟ ඉඳලා ආපු සතා හිතන් ඉන්නේ මොකද්ද? බලපැටියෙක් හරි පෝස් පැටියෙක් හරි එතන ඉඳලා ආවනම් ඒ සතා හිතන්නේ කොහොමද? කණ්ණාඩියේ සාමර පෝස් පැටියෙ ඉන්නවා මං ගියේලයට ඥාව ගාලා විරිත්න්න ඕන කියලා. එයා ඊට පස්සේ ඒක බලන්න තමයි ඊළඟට කණ්ණාඩියට යන්නේ. නමුත් අපි කණ්ණාඩිය ළඟ ඉඳලා රැවටෙන්නේ නැහැ. නමුත් ගෙදරදී දැන් දරුව දඟතර කර න්යාම මං ගියාට පස්සේ හොඳ දැන් බලා ගන්න ඕන කියලා තමයි දැන් එන්නේ යන්නේ. පින්නතින අර පෝස් පැටියා අර කණ්ණාඩි ළඟදී මුලා වෙච්ච මුලා වීමයි අර ගෙදරදී තමන් නික්මෙනකොට අර දේ පිළිබඳව ලැබෙන අවබෝධය අතරේ වෙනසක් නැහැ. පින්නතින අපි සෝදානක් නැහැ අරට ඒ මොහොතට ඇතිවෙච්ච අත්දැකීමක් කියලා එකක් පිළිගන්න. පින්නතින සමස්ත ජීවිතයම අත්දැකීම මෙන්න මේක. දැන් අපි සම්පූර්ණම ජීවත් වෙන්නේ කොහොමද? අපේ ජීවිතය ගැන කිතුනේ සම්පූර්ණම සිහිනයක්. මෙන්න මේ සිහිනෙන් අපි අවදි වෙන්නේ. මෙන්න මේ සිහිනෙන් අවදි වෙලා නැබැලෙන්න අපි ප්‍රඥාවෙන් ජීවත් වෙන්නේ. අර කණ්ණාඩියේ ළඟ තිබෙන අවබෝධය අපි දකින, අහන, ස්පර්ශ කරන මේ ඉන්ද්‍රියන් හයම ගන්න අරමුණු ගැන සම්පූර්ණ අවධානයකට යම් කිසි දවසක අපි ජීවිතේ පත් වුණා නම් පිනතනේ අන්න එදයි අපේ ජීවිතයේ සැබෑ ලෙස ප්‍රඥාවෙන් ජීවත් වෙන සැබෑ ලෙසම අවදි වෙච්ච ජීවිත බවට පත් වෙන්නේ. පිනතනේ මේක එකපාර කිව්වට අපිට ආඩවත් ඉස්සන්න කරන්න බෑ නේද? පිනතනේ මේ දර්ශනය තමයි ලෝකේ පහළ වෙන බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ දේශනා කරන්නේ. හැබැයි මේකෙන් කියන්නේ අරම ආවෙන් ආවයි කියලා අපි සාමාන්‍ය ජීවිත අතාරතේ මුණ දෙන්නේ නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. අපේ දරුවන්ගේ වැඩ කරනවා, ගේතවල වැඩ පල කරනවා, බුදුරජාණන් වහන්සේ තුන්වහන්සේගේ දේමෝපියන් හමු වෙන කියලා බණ කිව්වා. සරුවතාවර ජීවිත අන්තිම කාලේ තුන්වහන්සේගේ මෑණියන්ට බණ කියලා මෑණියන්ව සෝවන් කෙරුවා. නමුත් පින්නතුනේ අපි කණ්ණාඩියේ අපේ මුණ නැහැ කියලා, දැන් මේ මොහොතේ නැහැ කියලා අපි ඊළඟ මොහොතේ කණ්ණාඩි ළඟට නොගිහින් ඉන්නවද? අර ආගම මොහොතේම කණ්ණාඩිය මොන නැති වුණා. එහෙනම් ওই කණ්ණාඩියත් එක මම අමනාපයි. මේ කණ්ණාඩිය නෑ වැඩක් නෑ කියලා අපි ඊළඟ වතාවට මොහොන බලන්න කණ්ණාඩි ළඟට නොගිහින් ඉන්නවද? අපි ආය යන කණ්ණාඩිය ළඟට උදේන කොටා වගේම ආය හවසත් ගිහලා ඒ කණ්ණාඩිය ළඟට යන්න පුළුවන් නම් ආය යන්න. ඒ යන්නේ කලින් තිබිච්ච රූපේ බලන්නද? කලින් තිබිච්ච රූපේ බලන්න නෙමෙයි යන්නේ. කලින් තිබිච්ච රූපය ඒ මොහොතේ මැටි විලා නිරුදුනා කියන එක නුවණ අපේ ළඟ තියෙනවා. ඒ නුවණ තියාගෙන ගියාට පස්සේ නිර්මාණය වෙන කණ්ණාඩි රූපය බලන්න තමයි අපි යන්නේ. ඒක බලලා මොහොන සුද්ධ පවිත්‍ර කරගන්නවා, කොණ්ඩේ පීර ගන්නවා, කුයල දාන ඔක්කොම අපි කරනවා. පින්නතුනේ කරයි කියලා අපි කණ්ණාඩියේ රූපේ බලනකොටම අපි දන්නවා මේ රූපය මේ අභ්‍යන්තරයේ තියෙන කියලා. ඒ වගේම ඇත්ත කණ්ණාඩිය මේ ඉන්ද්‍රියව හරහා යම් කිසි අවබෝධයක් ලැබෙනකොට පින්නතුනේ ආ දකින්නේ මොකද්ද? එයා දකින්නේ බාහිර මේක පෙනුනට ඉන්ද්‍රිය උපයෝගී කරගෙන මේකේ චිත්‍රයේ සැබෑ චිත්‍රයේ අභ්‍යන්තරයේ තියෙන කියලා. කණ්ණාඩියේ අපි පින්තූරේ දැමලා අපි කුයර ගන්න අපි කණ්ණාඩියට කුයර දානවද? බල්ලෙකුට කෝෂෙකුට කුයර දාන දුන්නොත් කණ්ණාඩියක් ඉස්සරහට ගිහලා එයා කුයර දාන්නේ කොහටද? එයා කුයර දාන්නේ කණ්ණාඩියේ තියෙන පින්තූරේට. පින්නතුනේ අපි එච්චර අපිට එච්චර අවිද්‍යාවක් නැහැ. අපේ යන්නට කුයර එකක් දුන්නොත් කණ්ණාඩිය ඉස්සරහට ගිහලා අපේ පැත්තේ අපි කුයර දාගන්නවා. එයා අපි දන්නවා කණ්ණාඩියේ පින්තූරේ පෙන්වන රූපේ තියෙන මෙහෙ කියලා. පින්නතුනි මේ ඇසින් මේ බාහිර රූපේ පෙන්වට ඒ රූපේ ගැන සැප දුක් ආදී ආවට අපි දන්නවා සැප දුක් විඳින අභ්‍යන්තරයෙන් කියන එක බාහිර රූපේ වෙනස් කරන්න යන්නේ තමන්ගේ දර්ශනය, තමන්ගේ දිට්ඨිය, තමන්ගේ සම්මාදිටිය මේ පැත්තෙන් වෙනස් කරන්න යනවා. මේක තමයි දහමෙන් කරන්නේ. පින්නතුනි බාහිර කිසිදු රූපයකට සද්දයකට දුකක් කෝෂයක් දෙන්න බෑ. සෝමනස්ස හෝ දෝමනස්ස ලැබෙන්නේ කොහෙන්ද? ඒ අස්කන්නා ආදීන්ද්‍රිය වලට ලැබෙන දේ ගැන තමන් හිතන විදිය අනුව අපේ දැක්ම අනුව අපි දැක්ම වෙනස් කරගත්ත තැන් තුනේ සම්පූර්ණ අපට දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. මෙන්න මේ දර්ශනය තමයි ප්‍රඥාවෙන් ලබා දෙන්නේ. මේක සුතමේ ඥානයේ විදියට කලින් අසහා දැනගන්නට ඕන. ඊට පස්සේ අසහා දැනගත්තුනේ චින්තාමය පඤ්ඤාව විදියට නැවත නැවතත් නොනේ මෙනෙහි කරන්න ඕන. ඒක ස්ථාවර වෙන්න නම් පින්නතුනේ භාවනාවේ ප්‍රඥා විදියට සමත විදර්ශනා භාවනා වඩමින් මේක ස්ථාවර කරගන්නට ඕන. මෙන්න මේ ගමන් මගේ ප්‍රඥාවත් එක්ක ඉදිරියට යනකොට ඒ තැනත්තාගේ සතිමත් බවක් දිනු වෙනවා. ඒ තැනත්තාගේ සමාධියක් දිනු වෙනවා. ඒ තැනත්තාගේ වීර්යයක් දිනු වෙනවා. ඒ තැනත්තාගේ ශ්‍රද්ධාවක් දිනු වෙනවා. මේවල කියනවා ඉන්ද්‍රිය ධර්ම කියලා. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා මෙන්න මේක තමයි පින්නතුනි අපේ සැබෑ ධනය. මේක තමයි සැබෑ උරුමය. මේක තමයි සැබෑ දායාදය. මේක තමයි සැබෑ ධනය. ඔබ සැබෑ ලෙසම ධනවත් වෙන කැමති නම් මෙන්න මේ ප්‍රඥාව ඉලක්ක කරගත්තු මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම හැකි තාම් දුරට තමයි ජීවිත දුරවර්ධනය කරගන්න. ඒ සඳහා කල්යාණ මිත්‍රය මාත්‍රය කරන්න, සද්ධර්ම ශ්‍රවණය කරන්න, ඒ අහන ධර්මයේ හැකිතාක් මොනින් මෙහෙ කරන්න, හැකිතා සමථ දර්ශනා භාවනා වඩමින් මේ සදහම් මගේ ඉදිරියට යන්නට හැකිතා ජීවිත උත්සාහ ගන්න. ගතවන හැම මොහොතක්ම අපි ලැබපු කාලය, ධනය, ශ්‍රමය, රූප සම්පත්තිය, ප්‍රඥාව මේ සියල්ලක්ම අපි ලබලා තියෙන වෙන තුන හිතන්න එපා. ධර්මවල ටිකක් හදලා මාන්නෙන් ඉඳලා කොහේ නිකන් මැරිගන්න කියලා. ඊට වඩා ලොකු ජීවිත ඊළඟයකටයි මේ සම්බුද්ධෝත්පාද කාලෙක අපි මනස ලෝකෙට දුන්නේ. ඒ ඉපදුනේම වෙනසනේ මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම හැකි තාම් දුරට ජීවිතයේ උඩරිම මට්ටමට ගන්න. අන්න ඒ ඉන්ද්‍රිය ධර්ම තමයි වෙනතුනේ සැබෑ අපේ ධනය වන්නේ. ඒ ඉන්ද්‍රිය ධර්ම තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් අපට මුණ ගැහුණාම ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපි ගැන බලන්නේ අපි සැතරදී කොයිතරම් දුරට මෙන්න මේ දේවල් අපි දිනු කළාද කියලා. ඒ නිසා යමක් දකිනකොට අහනකොට සමන් දක්ෂවන්න මේ අත්දැකීම මේ මොහොතේ ඇති වෙලා මේ මොහොතේ නිරුද්ධ වෙච්ච දෙයක් කියලා දකිනට අපි දක්ෂවන්න. ඉතින් ඒ තනහා කටයුතු කරන්න තමගේ ශ්‍රද්ධාවෙන් ගුණ දහම් දිනු කරගන්න ත්‍රිවිධඥා ආශිර්වාදයෙන් පිණුතුනේ හැම දිනාටම නිරෝගී නිරෝගී සම්පත් දිගාසිරි සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දැස් කරගත් නියුතුම් පින්කම් තුලින් ජයග්‍රහණ කරගත් හා උන්‍ය ඵලයේ හේතු වෙන මේ පිණුතුනමින් නියගිය යම්තා පුණ්‍යාත්මෝදනයි උන්ට අපේක්ෂාවෙන් ඥාන මිත්‍රාදීන් වෙත්නම් ඒ සියලු ඥාතිවරු මේකින් අනුමෝදන් කර ඒ හැමගේ සතර ජීවිත සෝතන් කරගනිත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මේකේ ඥාතිටත් මේ අනුමෝදන් කිරීමක් වශයෙන් සාදෝ කියලා පුණ්‍යාත්මෝදනා සැස් කරගත් උතුම් පින්කමේ ආනිසංසයෙන් සම්ම දෘෂ්ටික පින්කමේ දෙවියනුත් මේ පින් අනුමෝදන් වේ. පින තුන හැමදෙනාමත් අපේ රටේ සම්බුද්ධ ශාසනය බොහෝ කාලයක් වලින් ආරක්ෂා කර දෙත්වා. දෙවියන්ට මේ පින තුම නිවන් පිණිසම හේතු වේවා කියන පැතුමෙන් අපේ දෙවියන්ට පුණ්‍ය අනුමෝදනා කරමු. ආහසත්තාච බුම්මණ්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශත්තාච බුම්මණ්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශත්තාච බුම්මණ්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. මම දැන් පිනුදුනේ අපි සාකච්ඡා කළේ අංගුත්තර නිකායේ සඳහන් ව්‍යාකරණ සූත්‍රය. දීර්ඝානුක වලියේ ව්‍යාකරණ ගහපු ප්‍රශ්නයකට පිළිතුරක් වශයෙන් මෙලොව ජීවිතයේ සාර්ථක වන්නට පරලොව ජීවිතයේ සාර්ථක වන්නට හේතු වන කර්ම වටා ගැන අපි සාකච්ඡා කළේ. මෙලොව ජීවිතයේ සාර්ථක වන්නට පුඨාන සම්පදා, ආරක්ෂක සම්පදා, කල්යාණ මිත්‍ර සාසා, සම ජීවිත කාකින කාරණා හතර, සතර ජීවිතයේ සාර්ථක වන්නට ශ්‍රද්ධාව, සීලය, ත්‍යාගය, ප්‍රඥාව කියන මේ කර්ම හතරක් කියන මෙන්න මේ කර්ම වලින් දිනෙන් අපි කොහොසත් වෙමු, දිනු වෙමු. එසේ කටයුතු කරන්න ඔබ හැම දිනාටම ශක්තිය, ධෛර්යය, නිරෝගී රෝගී සම්පත්, දිගාසිරි සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දුක්ඛං පන්තාච නින්දුක්ඛං භයං පන්තාච නිබ්බයං සෝකං පන්තාච නිස්සෝකං අන්තු සම්බේති පානිනෝ. දුකින් තේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් තේලෙන සත් බිය නැති වෙත්වා සොමින් තේවෙන සත් සොම්නත් වෙත්වා නිදෙන් මේ හැම සත් සුවපත් වෙත්වා. හැමදෙනාටම සුභාංශන